අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිකා ඒස සංඝෝ මුජු බුතෝ පඤ්ඤා සීල සමාහිතෝ යජමානං මනුස්සානං පුඤ්ඤ පෙක්ඛාන පානිනං කරෝතං උපදිකං පුඤ්ඤං සංඝේ දින්නම් මාඵලං ති. සද්ධාවන්ත පින්නතුනි, ලෝකාග්‍රව භාග්‍යවත් අරිහත් සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වෙත සක්දෙව් රජතුමා පැමිණ වැඳ නමස්කාරයෙන් ඇසූ ප්‍රශ්නයක් තිබුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මෙලොව පරලොව හිතසුව ප්‍රාර්ථනා කරමින් සදහවත් පරිත්‍යාගශීලී බෞද්ධයෝ බොහෝ පින්කම් කරනවා. විශේෂයෙන් පරිත්‍යාගමේ පින්කම් කරනවා. ඒ සදහවතුන්ගේ පරිත්‍යාගය කවර තැනකට පරිත්‍යාග කළොත් මහත්ඵලද ස්වාමීනි, මහත් ආනිසංසද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඊට පිළිතුරු වශයෙන් දෙසූ දේශනාවක ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණා. චක්කාරෝච පටිපන්නා, සෝවාන් මාර්ගයේ පිණිස, සකදාගාමි මාර්ගයේ පිණිස, අනාගාමි මාර්ගයේ පිණිස, අරිහත් මාර්ගයේ පිණිස පිළිපන්නා වූ සතර නමක් ඇත. චක්කාරෝච ඵලේතිතා, සෝවාන් ඵලයේ පැමිණි, සකදාගාමි ඵලයේ පැමිණි, අනාගාමි ඵලයේ පැමිණි, අරහත් ඵලයේ පැමිණි ආර්යයන් වහන්සේලා සතර නමක් ඉන්නවා. ඒස සංඝෝ උජිබූතු, මේ ආර්ය මහා සංඝ රත්නේ ඍජු මාර්ගයේ ගමන් කරන්නෝය. පඤ්ඤා සීල සමාහිතෝ, ලෝකෝත්තර සීලයෙන්, ලෝකෝත්තර සමාධියෙන්, ලෝකෝත්තර ප්‍රඥාවෙන් සමන්විතය. යජමානානං මනුෂ්‍යානං පුඤ්ඤපෙක්ඛාන පානිනං. මෙලෝ පරලෝ හිතසුව ප්‍රාර්ථනා කරගෙන ඕපදික කුසාලයක් කරන සදාවත් පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාගය පුඤ්ඤපෙක්ඛාන පානිනං, පින්ඵල අදහන්නා වූ සදාවතුන්ගේ පරිත්‍යාගය සංඝේ දින්නම් මහඵලං. මේ ආදි මහා සංඝ රත්නයට දෙන ලද්දේ නම් ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද මහත්ඵල, මහත් ආනිසංස ගෙන දෙන්නේ කියන එකයි ගාථා දෙකේ කිසි තේරුම. පින්තුනි, බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කරන ලද චීවර පූජාවක් නිමිත්තෙන් අනදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළ තියෙනවා දක්ෂිනා විසුද්ධි, දක්ෂිනා විභංග සූත්‍රය. ඒ දේශනයේ සඳහන් වෙනවා පෞද්ගලික දාන 14ක්, සංඝික දාන 7ක්, දක්ෂිනා විසුද්ධි 4ක්. එයින් සඳහන් වෙනවා සියලුම පෞද්ගලික දානයන් අභිභවාගෙන සංඝයා උදෙසා කරන පරිත්‍යාගයේ මහත්ඵල බව. ඒ සංඝයා උදෙසා කරන පරිත්‍යාගයන් අතරින් අග්‍රගන්‍ය පරිත්‍යාගයක් තමයි කටේ චීවර පූජා නැමැති පරිත්‍යාගය. ඒක සංඝයාම වැඩින්නට ඕන පෞද්ගලිකව කිසි කෙනෙකුට කටිනයක් පූජා කළ නොහැකි වෙනවා. ලෝතුරා බුදුරයන් වහන්සේලා කටිනේ පිරු පිළිගන්නේ නැහැ. පසේ බුදුරයන් වහන්සේලාද පිළිගන්නේ නැහැ. උන්වහන්සේලාට ආයිති නැහැ. එක භික්ෂුන් වහන්සේ නමක් වුණත් කටිනේ පිළිගන්නේ නැහැ. දිනමක් තුන් නමක් හතර නමක්වත් පිළිගත නොහැකි වෙනවා. ඒ සඳහා පංච වර්ගීය සංඝයාම වැඩි ඉන්නට ඕනේ. පංච වර්ගීය සංඝයා කියන්නේ උපසම්පන්න සුපේසල ශික්ෂාකාමී පස් නමක් වන්නට ඕනේ. සමාරයේට සෙනසුනේ වස්සෙසු එක නමක් දෙනමක් තුන් නමක් වෙන්න පුළුවන්. නමුත් කටිනේ පිළිගන්නන වෙලාවේ අඩුම ගානේ උපසම්පන්න සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ පස් නමක් වන්නට ඕනේ. එනිසා සංඝෝ මූලන්ති නිද්දිට්ඨං කියලා මේ කටිනේ පිළිබඳව මූල හේතුව මහා සංඝයායි කියන එක සඳහන් වෙනවා. මේ කටින චීවර පූජාව පිළිබඳව ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බොහෝ සෙයින් බණ අහලා තියෙනවා. නිතර නිතර වසරපතාම බණ අහනවා. ඒක මේක සම්බන්ධ විශේෂ ආනිසංස ධර්මත් අපි දැනගෙන පැවීමෙන් අපේ කුසල්සෙත් වඩාම බලගත් කුසල්සෙත් බවට පමුණවා ගත හැකි වෙනවා. ශාන්ති නායකයන් වහන්සේ මේ කඨිනාස්තාර විනී කර්මයේ පනවා වදාළේ බුදු වීමෙන් අවුරුදු 20කට පස්සේ. බුදු වීමෙන් පළවෙනි වස්සාන කාලයේදී 69ක් රහතන් වහන්සේලා පහළ වුණා. ඒ 69ක් රහතන් වහන්සේලා ජනපද චාරිකාවේ පිටක් කරවා යැවූ සතාගතයන් වහන්සේ එකලාව වැඩම කරවන්න යෙදුනේ උරුවෙල් දනව්ව බලා. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන සහෝදර තවුසන් තිදෙනෙක් 500, 300, 200 දකින් පිරිසක ආශ්‍රවපද තුනක් හදාගෙන නේරංජරා ගංගාසබද උරුවෙල් දනව්වේ තවුස්දන් පුරමින් හිටියේ අපි තමයි රහතුන් වහන්සේ කියලා කියාගෙන. ඒ පිරිසට අරිහත්ත්වය ලබන්න හේතු සම්ප්‍රත් ඇති බව දැනගෙනයි සරුවක් යන වාසයේ පෙදෙස බලා වැඩි. ඒ වඩින ගමනේදී කොසල් ධනවේ කප්පාසික වනසන්දේකේන උයනක් තියෙන එතන ස්වල්ප වෙලාවක් නවතින්න සිද්ධ වුණා තවත් කාරණයකට. කොසල් රජුරුවන්ගේ සහෝදර රාජ කුමාරවරු 30 දිනක් සිටියා භද්‍ර වර්ගයේ කුමාරවරු කී. තරුණ වයසේද පත්තු විවාහ පත්තු තරුණ කුමාරයෝ 30 දිනේ මේ 30 දෙනා නිතරම එකලාව එකටම සංවිධානවේ සන්තෝෂයෙන් මේ විනෝදයෙන් කාලය ගත කරන නිසා තමයි ඒ අයට කිව්වේ භද්‍ර වර්ගීය කුමාරවරු. හැබැයි මහා පුණ්‍යවන්තයෝ. එයින් එක්කෙනෙකු විවාහ වෙලා හිටියේ නැහැ. ඒ නිසා උයනට යන ගමනේදී ඒ කුමාරවරු 30 දෙනායි 29 දෙනෙක් කුමාරිකාවනුයි තව වයස්යාංගනාවකු එක්කගෙන ගියා. මේ යන අතරේ යැත්තු කාලබීල සන්තෝෂයෙන් විනෝදයෙන් ඉන්න ප්‍රමාද විහරණයක් දැක්ක මේ වෛශ්‍යාව රජ කුමාරවරුන්ගේ කුමාරිකාවරුන්ගේ වටිනා වටිනා ආභරණ ගොඩාක් පැහැරගෙන පැලා ගියා. ඉතින් දැන් මේ පිරිස අවදි වෙලා සොයා බැලුවාම හොයාගන්න බැරි වුණා. හැබැයි ඉදිරියට යනකොට ගහක් මුල වැඩි වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ බුදුරැස් මාලා අකුලාගෙන අප්‍රසිද්ධ විලාසෙන් වැඩ සිටියා. දැන් මේ පිරිස දන්නේ මේ කවුද කියලා. හැබැයි තවස් කෙනෙක් පැවිද්දෙක් බව නම් තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඇසුවා මේ පැත්තෙන් කාන්තාවක් ගියාද කියලා. බුදුරජාණන් වහන්සේ නිෂ්ඵල වචනයක් ප්‍රකාශ කරන්නේ නැහෙනේ. යාද නැද්ද කියන එක ප්‍රකාශ කරන්නේ නැතුව අසවදාලා කුමාරවරුනි අනුන් ගිය ගමන් ගැන හොයන්න හොඳද තමන් යා යුතු ගමන් මඟ සොයාගත යුතුද කියලා. එතකොට මේ කුමාරවරුන්ගේ පූර්ව සංසාරයේ කළ කුසල්සෙත් අනුව නුවණ පහළ වුණා. එකපාරටම කියා හිට එහෙමයි. අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා කිව්වා. එහෙනම් ඔහොම පාත් වෙන්න තමන් ගැන හොයාගන්න මඟ මා කියා දෙන්නම් කියලා සීල දෙනා වාඩි කරවාගෙන මේ උයනේ පිටතනිය ගහක් මුල භාග්‍යතුන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක් කළා. ඒකට කියනවා ආනුපුබ්බ කතාව කියලා. කියන්නේ කරුණු හතක්. දාන කතා, සීල කතා, සද්ද කතා, කාමනං ආදීනව කතා, කෝකාර කතා, සංකලේශ කතා, නික්කම්යානි සංස කතා කියන හත. පළමුවෙන්ම පරිත්‍යාගය ගැන පරිත්‍යාග කරන්නේ මෙහෙමයි, ඒකේ ආනිසංසෙ මෙහෙමයි කියලා දාන කතාව. සීලය ගැන සීලය සමාදන්ව රකින්නේ මෙහෙමයි, සීලය අනුසස් මෙහෙමයි කියලා සීලය පිළිබඳ විස්තර. ඊළඟට ස්වර්ගයේ දානින් සීලින් ගැන සුගතියේ සම්පත් ගැන විස්තර. ඊළඟට මේ මනුලව දෙවනුව තියෙන සුගති සම්පත් වල තියෙන ආදීනව. ඒවැය තියෙන ලාමක බව. එයින් සිත කිලුටු වෙන බව. ඔය සියල්ල කියලා නික්කම් ඥානසංස කතා කිව්වේ මේ සියලු සංසාරයෙන් නික්මී යාමේ වටිනාකම. මේ අනුපිළිවෙලින් ඇහෙනකොට මේ කුමාරවරු 30 දෙනාගේ මෙහෙත සමාධිමත් වුණා. ඒ සමාධිමත් වූ සිතට සාමුක්ඛංශක දේශනා කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ සරුවඥන් වහන්සේ ඉදිරිපත් කළ අනුපිළිවෙලින් සීලම දෙනා මාර්ගඵල ලැබුවා. එක්කෙනෙක්ව රහත් නැහැ, එක්කෙනෙක්ව සෝවාන් නැහැ, කියන්නේ ප්‍රතුජන නැහැ. සමහර කෙනෙක් අනාගාම, සමහර කෙනෙක් සකදාගාම, සමහර කෙනෙක් සෝවාන්. මේ සීල දෙනාම පැවිද්ද ඉල්ලුවා. සරුවක්යන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහස්තයේ දිගුත අදාලා ඒත භික්කවෝ ස්වාක්ඛාතෝ ධම්ම තරත බ්‍රහ්මචාරියන් සම්මා දුක්ඛසන්ත කිරියා. මහණෙනි, නිහියේ උ ධර්මයේ ස්වාක්ඛාතයි. සියලු දුක් තරණය කරනු පිණිස සසුන් පිළිවෙත් පුරව කියලා මේ වචනේ ප්‍රකාශ කරනකොට, සසුන් බඹසර හැසිරීම කියන වචනේ කියවෙනකොට, සියලු දෙනාගේ රාජකීය ඇඳුම් පැළඳුම් ආභරණ ආදී වෙනුවට අතපිරිකර ශරීර ගතිව 60 වස් පිරුණු තෙරුන් වහන්සේලා වගේ පැවිදි වෙස්ති හිටියා. එනි භික්ෂු භාරෙන් පැවිදි වුණා. ඒ සියලු දෙනාම ජනපද චාරිකා මේ පිටත් කර යැව්වා. සරුවාඥාන් වහන්සේ සුරුවෙල් දනව්වට වැඩම කොට වෙලා දින 15ක් තරම් කෙටි කාලය තුලදී 3500ක් පමණ කෙළ හැරපෑමින් සුරුවෙල් කාශ්‍යපතුමා ගමනේ කොට සපිරිවරියෙන්ම පැවිදි උපසම්පදාවේ පිහිටුවලා ආදිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසලා සියලු දෙනාම අරිහත්ත්වයට පමුණුවා වදාර. ඒ කාලේ හරියට ඒ දවසේම තමයි ශ්‍රී ලංකාවට පළමුවෙන් වැඩම කරවලා එවකට ලක්දිව ආරග්ගණ සිටි යක්ෂ සේනාව ගිරිදිවයිනට යවලා දෙවියන්ට දහම් දෙසලා ජීව කේශ දාසු මිත්‍යක්ද පිරිනමලා ගගනතලයේ වටේ 3 වාරයක් සවන්නක් බුදුරැස් හේතුවමින් ශ්‍රී ලංකාවට ආශිර්වාදම් පිණිස වැඩම කරවලා ඒ සියා සාන්තියේ සැලසූ පළවෙනි ලංකා ගමන සිද්ධ වුණේ ওই දවසේ. මේ රුවිල කාශ්‍යප දමණය කළ දුරුතුපෝ දවසේදී. දැන් මේ චෙටි හැඳින්වීම ඊළඟට සාරුවක්යන් වහන්සේ වේල්වන ආරාමයේ පිළිගැනෙන කාලයේ තමයි සරත් නුවර ජේතවනාරාමයේ කරවූ අනාථපිණ්ඩිකේ සිටුවරයා පැමිණ බණ අලසෝවාන් වෙලා ජේතවනාරාමයේ කරවල බුදුපාමුක් සංගරුවන වැඩම කරවලා පූජා කරන්න යෙදුනේ. ඉතින් ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙක තමයි අවුරුදු 20කට පස්සේ අර ස්වාමීන් වහන්සේ 39 නොඅසේලා ජනපදචාරිකාවල් නිමවා කොසල් ධනම් වේන ප්‍රත්‍යන්ත ප්‍රදේශයක තියෙන පාමීයක තියෙන ආරණ්‍ය සේනාසනයක දුතාංග ධාරීව අවුරුදු 20ක්ම වැඩ හිටියා. ලැබූ මාර්ගඵල හැර තවත් මාර්ගඵල ඒ කාලේ ලැබුණේ නැහැ. එනිසා මේ සීල දෙනා කතිකා කළ බොහෝ කලකින් බුදුරජාන් වහන්සේ දැක්කේ නැ බණපදයක් ඇසුවේ නැ අපි බණ ටිකක් අහන්න යමු කියලා පිටත් වුණා. සේනාසන තැන්පත් කරලා පිටත් වුණා. නාසල දරාගෙන ඉන්නේ පාසු කුල සිවුරු. එයා බොහෝම බරසාරයි. ඉතින් පාගමනින් යන්නේ. සරත් නුවරෙන් ඉස්සරේලා එසල පොය උදා වුණා. සාකේත නගරයේ තැනකට හරියට වස් එළඹෙන දවස. තව යදුන් හතක් යන්න තියෙන එක දවසේ යන්න බැරි නිසා සාකේත නගරේ වස්සාන ශික්ෂාව සමාදන්ව ගත කළා 3 මාසයක්. මේ ස්වාමීන් වහන්සේලාට සිව්පසාදයෙන් බාධාවක් නුනත් නාසීලා සමාධි සෝයෙන් වැඩි හිටියත් සරුවක්යන් වාසේ දකින්න ආගමන අතරමං වීම ගැන හිතේ පසුතැවිල්ලක් තිබුණා. ඉන්වත් පවාරණය කළ දාට පහෝදාම පිටත් වෙලා ගියා ජේතවනාරාමයේ පැමිණෙන්න. ඒ කාලේ විශාල වර්ෂා පතනය නිසා දහස් තනන් දස දහස් තනන් ගවයන් නිතර නිතර යනේන පාරවල් කොටවල් නිසා මඩ ගොහොරු වෙලා බොහෝම දුෂ්කරතාවෙන් මේ පාරේ ගමන් කෙරේ. ධනක් පමණ පාරේ මඩේ එදෙනවා. අර පාංශු කුල සිවුරු වලට මඩ වතුර පෙරිලා පෙරිලා බොහෝම බරසාර වුණා. බොහොම දුකසේ තමයි අපහසයෙන් තමයි ජේතවනාරාමයට පැමිණියේ. ඉතින් පාතර සිවුරු පසක තැන්පත් කරලා සරුවක්යන් වාසයේ දකින්න වැඩියා මේ අවුරුදු 20කට පස්සේ. සරුවක්යන් වාසයේ පිළිතක් කියන ආගන්තුක භික්ෂුවන් සමග පිළිසඳර කතා කරන බොහොම මුරුදු වෙයි. මානෙනි කොහොමද මේ වස්සාන කාලයේ සැපින් හිටියද සමගින් හිටියද සිව්පසයෙන් කරදරයක් උනේ නැද්ද ක්ලාන්තයක් නැද්ද එන ගමන පහසුවෙන් ආවද පිළිදෙනා වහන්සේම කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි වස්සාන කාලයේ සමගින් හිටියා අපට සිව්පසයෙන් ක්ලාන්තයක් නැහැ එසේ නමුත් ස්වාමීනි අපි එන ගමන අතරමං වීම නිසා අපට හිතේ ලොකු පසුතැවිල්ලක් තිබුණා එන ගමන බොහෝම දුකසේ අපි මේ ආවේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දැකීමෙන් අපේ සීලුම අපහසුතා නිවිය ගියා ස්වාමීනි. අපට සසර දුක් නිවා ගන්න ධනපදයක් අසන් ලැබේවා කියලා බණ අඬ ආරාධනා කළා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ බොහෝම ගැඹුරු දේශනාවක් පැවැත්තුවා. ගැඹුරු කියන්නේ සංවේගදායක දේශනාවක්. අනනතග්ග සංයුක්ත සූත්‍රවල තියෙන පාවෙජික සූත්‍රය කියලා. මොකද මේ පිරිස සතරදී බොහෝම පින් පුරාගෙන ආපු භවයෙන් භවයට සැපෙන් සැපයට ආපු පිරිසක්. නමුත් සංසාර ස්වභාවයේ පාදයේ දෙනු පිණිසයි මේ පාවෙජික සූත්‍රයෙන් බොහෝම සංවේගදායක දේවල් ඉදිරිපත් කෙරේ. කැතියෙන් මෙහෙමයි මහණෙනි තොපක් අපක් දෙපිරිසම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රමාද වෙච්ච කාල තුලදී අපමණ දුකටපත් වී සිටියා. එළුවන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවලම ගැලූලියේ සතර මහා සාගරයේ ජලයට වැදී. දඩලුවන් වෙලා, අරකුන් වෙලා, ඌරන් වෙලා, දාමරික මිනිසුන් වෙලා, පාරදාරිකයන් වෙලා, රාජ අපරාධකාරයන් වෙලා, ඔහොම එක එක වාරවල බෙලි කැපුම් ලැබූ වාරවල ගැලූ ලේ සතර මහා සාගරයේ ජලයට වැදී. මේ දීර්ඝ සංසාරයේ ප්‍රමාණ කරන්න බැරි තරම් කියා නිම කරන්න බැරි තරම් සංඛ්‍යාවක් මේ සංසාරයේ ඇහිදලා තියෙනවා. එයින් වැඩිම කොටස හැසිරලා තියෙන සතර ආපාය. මහණෙනි ඒ විදිහ අප්‍රමාණ දුකින් දුකටපත් වූ సంతාන ඇති අපි සීළු දෙන අද ඒවා සම්බන්ධව කලකිරিলা ඒවා සම්බන්ධව හිතේ ඇලීම් අත්තර දාලා බැඳීම් අත්තර දාලා විමුක්තිය සොයාගෙනයි මේ ඉදිරිපත් වී සිටි. අලමේව නික්කමේ සබ්බ සංකාරයේ සුනිබ්බින්දුතුන් අලං විරජ්‍යතුන් අලං විමුක්තිතුන් ඒ සීලම සංස්කාරයන් කෙරේ කලකිරෙන්න වටිනවා නොයැලෙන්න වටිනවා මේන් අතෙන් දෙන්න වටිනවා කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කළා. සීල දෙනා වහන්සේම සමාධියගත වැසෝ දහම් පදේ නිසා වාසේලාගේ විපස්සනා ඥාන සෙනික සෙනික වැඩි දියුණු වෙලා ත්‍රිවිද්‍යාසක් අභිඥා සිය පිළිසිමියා ඥාන සහිත තිස් දෙනා වහන්සේම අරියත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. සෑම දෙනා වහන්සේම සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරලා අවසරගෙන පාත්‍ර චීවර දරව අහසින් ගැදියා. ඒ වෙනකොට සංඝෝපස්ථාන කර්මී සිටි අනද මහ හිමියන් වහන්සේ තෙන්න ආවා. අසා සිටියා ස්වාමීනි මෙතන මේ කිෂ්ණමාත් පමණ ආගන්තුක පිරිසක් එනවා මම දැක්කා. ඒ පිරිසට උපස්ථාන සැලසන්න මම සූදානම්. ඒ පිරිස දැන් කොහෙද? එතකොට අහසේ ගිය හංස රංචුවා. ආනන්දේ අහස යනවා නේද මේ හංස රංචුවා? එහෙමයි ස්වාමීනි. ආනන්දේ මේ හංස රංචුව වගේ මගේ ඒ දරු පිරිස බොහොම දුකසේ මා වෙත ඇවිල්ලා පියාපත් ලැබුණු හංස පැටව කෙලක් වගේ අභිඥා බල සහිත අරියත්වේ සාක්ෂාත් කරගෙන අහසෙන් වැඩි ආනන්ද කිව්වා. එලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට නියම කළ ආනන්දය මේ සරත් නෝර සමා සාමාන්ත සීලු සේනාසනවල විසුන් වහන්සේලාද ජේතවනාරාමයේට කැඳවන්නයි හවසට කියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා කිරිදිවන්ත ස්වාමීන් වහන්සේලා ලවා ඒ විදිහේ ස්වාමීන් වහන්සේලා ගෙන්නගන්න. එදා හන්දෑට දසදහස් ගණන් සංඝයා රැස්ුණා ජේතවනාරාමයේ. ඒ සංඝ පිරිස නැද්දේ සරුවක්යන් වහන්සේ අමතා වදාලා මහණෙනි, ඈත අතීතයේ බුදුසසුන් වලදී කඨිනාස්කාර විනී කර්මයක් පනවලා තිබුණා. එයින් භික්ෂූන් වහන්සේලාට වස්සාවසාන කීවර මාසයක් හේමන් පිරිතේ මාස 4ක් කියන මාස 5ේදී ශික්ෂාපද පහකින් ඇලැත් නොවීමේ ආනිසංස පහක් ලැබෙනවා. අද මා වෙත පැමිණි කිෂ්ණමක් භික්ෂූන් වහන්සේලා දුකසේ මේ ස්ථානයට ඇවිල්ලා අරිහත්යෙන් තමන් පැමිණි ගමන සාර්ථක කරගෙන යදියා. ඒ ඇත්තෝ යම් හේකින් කඨිනාස්කාර විනී කර්මය දැනගෙන හිටියා නම් පහසු විහෙරෙන් එන්න තිබුණා. මොද තුන් සිවුරෙන් එකක් කරේ තැන්පත් කරලා සිවුරු බරෙන් අඩුව එන්න තිබුණා. නමුත් ඒක පනවලා මෙතෙක් නොතිබෙච්ච නිසා තමයි ඒ ඇත්තෝ දුකසේ ආවේ. ඒ නිසා මගේ ශාසනයේ සීල බුද්ධ පුත්‍ර සංඝ රත්නයේද පහසු විහෙරෙන්නේ පිණිස හා සදාවත් බෞද්ධයන් ඇත්තේ විශේෂානිසස ලැබෙන පිණිස කඨිනාස්කාර විනී කර්මයේ පනවමි කියලා අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූනං කඨිනං අත්තරිතුං කියා කඨින ශික්ෂාපදේ පැනෙව්වා. මාමෙනි පෙරවස් සමාදන්ව මහා පවාරණින් පවාරණ විනී කර්මයේ කරගත් භික්ෂූන් වහන්සේලා වැඩි ඉන්න තැනක කඨිනාස්කාරයේ මම අනුදන වදාදමි. අත්තක කඨිනානං වූ භික්ඛවේ පංචකප්පිසන්ති. මානමි කඨිනේ අතුල භික්ෂුන් වහන්සේලා ශික්ෂාපද පහකින් පහකින් එවැත් නොවීමේ ආනිසංස පහක් ලැබෙති. අනාමන්ත චාරෝ අසමාදාන චාරෝ ඝන භෝජනං යාවදත්ත චීවරං යෝචිතත්‍ර චීවරූපාදෝ සෝචිනී සම්භවිස්සති. මේ තමයි ආනිසංස පහ. මේදී සඳහන් කළ යුතු වචනයක් තියෙනවා. බොහෝ කාලයක් නාගතාපදාන කියන වැදගත් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් කඨිනානිසංස විස්තර කෙරෙනවා. නමුත් පූජනීය දෙවිනුර ඥානාවාසාබිදාන මහානායක ස්වාමින් වහන්සේ සමීපයේ අපි ඉගෙන ගන්න කාලේ අපට කියනවා ආස්මතුන් වහන්සේ මේ නාගතාපදානේ කියන්න එපා. මොකද මේක තුන් පිටකේම නැහැ. අට කතාවකත් නැහැ. එනිසා මේ කවුරු හරි හදාගත් එකක් වෙන්නට ඕනේ. මේක කියන්න එපා කියලා මට අණ දුන්නා. දැන් අවුරුදු 40 ගානකට ඉස්සර වෙලා. 1943 මිනිහ 63. ඉතින් ඒ නිසා අපි නාගිතා ප්‍රදානයේ සේවේවා. නමුත් මේ කඨිනානිසංස මාස පහ ගැන අපි කෙටියෙන් හඳුන්වන්නට ඕනේ. එමගොඩ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණී සංඝයාටත් තියෙනවා ශික්ෂාපද 9180 කෝටියකුත් 50,00,000කුත් 36,000. මේවා මේ බුදු සසුනේ පැනෙව ශික්ෂාපදම නෙමෙයි. ශික්ෂාපද පනවන සීලෝම බුද්ධ ශාසනවල පනවන ලද 100ම පනවන ලද ශික්ෂාපද සාමයක් තමයි මේ ශික්ෂාපද. මේවා එකක් එකක් ගානේ දසමහානිසංසයක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා. මේ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේලා අනන්ත පරිමාණ බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රීමුඛෙන් පනවන ලද ශික්ෂාපද එකක් එකක් ගානේ ඒ අනුගමනය කරන භික්ෂුන්ට ආනිසංස 10ක් 10ක් බැගින් ලැබෙනවා. මේ විදිහේ ශික්ෂාපද කිසිම කෙනෙකුට අගසව් කෙනෙකුටවත් වෙනසව් කෙනෙකුටවත් අඩු කරන්න වැඩි කරන්න ලිහිල් කරන්න දැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා සරුවක්ඥන් වහන්සේගේම ශ්‍රීමුඛයෙන්ම කරන දේශනාවක් නියමයක්. එනිසා උගඩ කියන ආඥා දේශනාව කියලා. ආඥා දේශනාව. ඒ කියන්නේ ශික්ෂාපද පහකින් භික්ෂූන්ට ආපත්‍ය නොවීමේ වරප්‍රසාදය ලැබෙන්නේ කිසිම චීවර පූජාවකින්. වෙන සිව්පස පූජාවකින්වත් ලැබෙන්නේ මේ කඨින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේලාට ආනිසංස පහ ලැබෙනවා. ශික්ෂාපද පහකින් එවත් නොවීමේ වරප්‍රසාද පහක් ලැබෙනවා. එනිසා තමයි පැරණෝ කියන්නේ ගිරිරාජ සමන් කත්වා සංඝේ දේති තිතිචීවරං ඒකස්ස කඨින දානස්ස කලන්නාග්ගන්ති සූලසින්චි. මහමෙර උසට උසතරං තුන් සිවුරු අට පිරිකර දුන්නත් ඊට වඩා එක කඨින චීවර පූජාවක් ආනිසංස වෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ කියන්නේ සොලසෙන් කලාවක්වත් අරව වටින්නේ නැහැ ලෝකඥ පූජාව ආනිසංස කරා. එතකොට දැන් මේ කඨිනානිසංස පහ මෙහෙමයි. අනාමන්ත චාරෝ. ඒ කියන්නේ උපසම්පන්න භික්ෂුන් වහන්සේට තියෙනවා සුද්ධ පාචිත්‍යයවත් 92ක්. එයින් පස්වෙනි වර්ගයේ අචේලක වර්ගයේ තියෙනවා සීකපදය. ඒ සීකපදයේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේට ආරාධනයක් තියෙනවා. ඒ ආරාධන ඉෂ්ට කර හෝ නොකර හෝ ස්ථානයෙන් බැහැර ගමනක් පඩිනවා නම් මේ වාසික භික්ෂූන්ගෙන් අවසර අරගෙන යන්නට ඕන. මෙසේ නම් ස්ථානයෙන් පිට වෙනකොට අඩයුතුක් ගානේ නැවැත් වෙනවා. ඒකට කියනවා චාරිකා ශික්ෂාපදී කියලා. ඉතින් භික්ෂූන් වහන්සේ ගමනක් යන්නේ නිකං කෙලෙස් වඩන ගමනක් නෙමෙයි. භික්ෂූන් වහන්සේ ගමනක් යන්නේ සීලස්කන්ධයක් දරාගෙන, සමාධිස්කන්ධයක් දරාගෙන, ප්‍රඥාස්කන්ධයක් දරාගෙන. තබන තබන පියවරක් ගානේ භික්ෂූන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් වටපිට නොබලා, උදබිම නොබලා, හස්තපාද විකාර නොදක්වා සතෝ සම්පජානකාරීව වාසේ පියනගන්නේ දුටු දුටුවන්නේ දහසක් බැඳේ පසුම්බියක් ගෙමුදුලේ තබා යන්නවා වගේ. ගොවේ ලෝතුරා සම්පත් ගෙන දෙමින් තමයි උන්වහන්සේ ගමනක් වඩින්නේ. ඒ උන්වහන්සේලා දකින්න කොට දුකට පත් වූවන්ගේ දුක නිවිලා යනවා. ශෝකයට පත් වූවන්ගේ ශෝකේ නිවිලා යනවා. බයට පත් වූවන්ගේ ශෝකේ නිවිලා බය නැති වෙලා යනවා. වෙනස් වෙන කෙලෙස් සිටින් ඉන්නේ නැත්නම්ගේ කෙලෙස් යටපත් වෙනවා. සිත පාදිනවා. කෙනෙක් දෝත් නගා වඳිනවා. කෙනෙක් සාදුකාර දෙනවා. කෙනෙක් පසඟ පිළිටුවා වඳිනවා. ඔය විදිහට කෙනෙක් මෛත්‍රිය ඇතින් බලා සිත සතුටු කරගන්නවා. මේ වාගේ බොහෝ දෙනාට හේතසුස් නිසායි භික්ෂුන් වහන්සේ ගමනක් වඩින්නේ. ඒ වඩින ගමනේදී උන්වහන්සේට ආපත්‍යක් නොවේ යන්නේ මේ කියන කඨිනානිසංසය පිහිටියෝ. කඨිනානිසංසය තියෙන කාලයේදී කිසිම වරමක් නැතුව අවසරයක් නැතුව විශේෂ කාරණයක් ඇත්තගේ ඇතුළත් උන්වහන්සේට ධර්මචාරිකාවක වඩින්නට පුළුවනි. වාසේ නිකරුණේ ගමනක් යනවා නෙමෙයිනි. එතකොට ඒකේ විශේෂ වර ප්‍රසාදයෙන් මිසුන් තාපති නොවීමේ චාරිකාව. බුදුරජාණන් වහන්සේ තවස වසරකට නව මාසයක් හෝ අට මාසයක් හෝ හාර මාසයක් හෝ චාරිකාවදී සිටක් තියෙනවා. නව මාසයක් චාරිකාවේ වඩිනවා වස් තුන් මාසයක තැන ඉඳලා අනිත් නව මාසය. ඒකට යදුන් 900ක් මානේ ගමන් කරනවා. සමාත මාස 4ක් වස්සානයේදී මාස 4ක තැන ඉඳලා 8 මාසික චාරිකාවක් වඩිනවා. ඒකටම යදුන් 600ක මානේ ගමන් කරනවා. සමාත වස්සාන 4 මාසයයි හේමන්තිරිතේ 4 මාසයයි 8 මාසයක් එකතනදලා 4 මාසික චාරිකාවකුත් තියෙනවා. ඒකට යදුන් 300ක මානේ වඩිනවා. ඒ වඩින්නේ එතකොට නව මාසික චාරිකාති කියන මහා මණ්ඩල චාරිකාව. ආය මාසික චාරිකාට කියන මධ්‍යම මණ්ඩල චාරිකාව. හාර මාසයේ මේ අට මාසික චාරිකාම මධ්‍යම මණ්ඩල චාරිකාව. හාර මාසික චාරිකාවට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකාව. ඔය ගමන් වලදී තමයි ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් පෙරුවන් සරණ යමින් උදසාසනේ පිළිගෙන ඒ අත්ංගයේ සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරගන්න. එනිසා බුදුරජාන් වහන්සේ භික්ෂූන් නියම කළ තේනවා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතා සුඛා දේ මනුෂ්‍යානං දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසාන කල්යාණං ඔය විදිහට උපදෙස් දීලා තියෙනවා. මානෙමි ධර්මයේ හැසිරෙන්නේ චාරිකාවේ හැසිරෙන්නේ බොහෝ දෙනා හිත පිණිස සුව පිණිස දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස චාරිකා වඩින්නේ ආදි කල්යාණ ධර්මයේ මධ්‍යේ කල්යාණ ධර්මයේ පරිවසාන කල්යාණ ධර්මයේ දේශනා කරන්න කියන උපදෙස් දීලා තියෙනවා. නිසා භික්ෂුන් වහන්සේට නියමිතයි මේ ධර්මචාරිකාව. ඒ යන ගමනේදී ස්වයංව යා ගැනීමට කඨිනානිසංසය හේතු වෙනවා. ඒක නිසා ඒ දායක පින්තුන්ගේ ගිහි හෝ පැවිදි හෝ කාටත් පුළුවන් කඨිනියක් දෙන්න. කවුරු නමුත් කඨිනිය දෙන කෙනෙක් හෝ ඊට සහභාගී වෙන අනුමෝදන් වෙන සතුට වෙන අයට හෝ සසර ගමනේදී පුදුමාකාර ආනිසංස ඵල ලැබෙනවා. ආරපතේ ආරපතේ චක්කවති සිරින් ලැබේ කියලා හඳුන්වනවා. කටිනේ මහාන ඉදිකටු පාරග්ගානේ සක්විතසෝ ගබන්න පුළුවන්. ඒ තරමට ආනිසංස මහත් ඵලයි. එතකොට මේ කටිනාසංස වශයෙන් සක්විතතපාපී බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සක්විති විචාර අනන්තය අපරිමාණයි. එයින් අපට වැඩක් උනේ නැහැ සසර දික්ුණා මිසක්. අපේ එකම බලාපොරොත්තුව සක්විති සැප නෙමෙයි, සක් දෙව් සැප නෙමෙයි, බඹලොව සැප නෙමෙයි, ඒ සියල්ලම දුක්ඛ සත්‍යයයි. එයින් අතිමිදුනා වූ අසංකත ධාතු සංඛ්‍යාත ආමාමහා නිවනයි අපි සෑම දිනාගේ පැතෙන. එතකොට අපි මේ කරන කඨින පූජාව යානිසස්ස බලෙන් ඒ සක්විති රජ කෙනෙකුට ස්වෛරීව ගමන් යන්න, ස්වෛරීව සතර මහා ද්වීපයේ ඇතිරෙන්න අවසරයක් තියෙනවා වගේ, ඉරිදි බල සම්පන්න තියෙනවා වගේ, අපටත් මේ සතර ගමනේදී අද මේ ජීවිතේ නිවන් නොලැබුණොත් නිවන් දකිනාතුරු භවයක් පාසාම උපලෝකයන් තැනකදී අපට නිසිසේ සිතූ පැතුසේ ස්වෛරීව දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දසපාරමී පුරමින් ඥාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා විපස්සනා ඥාන උපදවමින් අපේ සංකාන තුල කෙලෙසන් තුනී කර ගැනීමෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කරගන්නට ජාති ජාති ස්වෛරීව පුරා ගන්නට ලැබේවා කියන මේ අදිෂ්ඨානය අපේ තෙත් කරගන්නට වටිනවා. දෙවෙනි කාරණේ තමයි අතමාදාන චාරය. භික්ෂුන් වහන්සේගේ තියෙන තුන් සූර අදිෂ්ඨානය. දෙපොට සූර, තනිපොට සූර, අඹන සූර. මේවා නිසිතේ සකස් කරගත්තේ සූර වෙන්නට ඕනේ. කබ්බින්දු තියෙන අදිෂ්ඨාන කරගත්තාම එක රාත්‍රියක්වත් අත්පසින් වෙන්නේ නැවී සූ තුන් සූර ළඟ තියෙන්නට ඕනේ. ඉතින් මේ තුන් සූර එකකින් හරි වෙන් වුණා නම් ඒකට කියන නිස්සග්ගය ආපත්‍ය කියලා. ඊට පස්සේ සූරු පාවිච්චි කරන්න බෑ වැටෙනවා. නමුත් මේ කඨිනානේ සංස මාස පහේදී මේ තුන් සූරු අත්පසින් වෙන් වී ප්‍රභාගත ගැනීමට පුළුවන් වෙනවා. හේතුව දැන් අර මුලින් සඳහන් කළ ස්වාමීන් වහන්සේ 39ගේ දෙපරි චූරුවට මන වතුර පෙරලා දුක්සේපේ දුකසේ ගමන් කළානේ. ඒ වාගේ අවශ්‍ය වන්නේ නැ තුන් සූරෙන් දෙපරි චූරාදී සුදුසු සූරක් තැන්පත් කරලා චාරිකා ගමන් වඩින්න පුළුවන්. ඒ වයින් ආපත්‍ය වන්නේ නැ. ඒකට කියන අවිප්පවාස කියලා. ඒ කියන්නේ චීවර මේ චීවරයෙන් වෙන්වීමේ ආපත්‍ය වන්නේ නැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කඨින ආචාර විනය කර්මය නිසා මාස පහක් කැනතුරු ලැබෙන ආනිසංස බලය දායක පින්නතුන්ගේ සසර ගමනේදී පිහිට වෙනවා. සක්විති රජතුමා ඉන්නවා. එතුමා යන ගමන්වලදී අවශ්‍ය අවශ්‍ය දේවල් මඟ වේදම් බැඳගෙන යන්නේ නැහැ. බත් මුල් අරගෙන යන්නේ නැහැ. මිල මුදල් අරගෙන යන්නේ නැහැ. යාන වාහන අරගෙන යන්නේ නැහැ. ඒවා අවශ්‍ය වෙලාවට එතුමාට ලැබෙනවා පහළ වේදවා. හැම දෙයක් එතුමාට පහළ වෙනවා. ඕනෙම තැනකදී පහළ වෙනවා. එතකොට මේ විදිහේ ලැබෙන්නේ සුදුසුනේ මෙන්න මේ වාගේ කඨින ආනිසංස ලැබෙන පින්කම් කරලා. ඉතින් අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ අපි මේ කරන ශාසනයක ගරු ගාම්භීර වූ කඨින පූජාවේ ආනිසංස බලයෙන් සංජායත පහසු වෙරණියක් සැලසූ බැවින් නිවන් දකිනාතුරු උපනෝකන් තැනකදී යන යන තන අපට දාන පාරමිතා පුරා ගන්න ලැබේවා, සීල පාරමිතා පුරා ගන්න ලැබේවා, නෛෂ්ක්‍රම්‍ය පාරමිතා පුරා ගන්න ලැබේවා, දස පාරමී පුරා ගන්න ලැබේවා. ගියේ තැනකදී අපට සමත භාවනා වඩන්න, විපස්සනා භාවනා වඩන්න හැකි වේවා. උපනුපන් තැන අපට ධ්‍යාන, අභිඥා, විපස්සනා බල වඩාගෙන ඉතාම සුවසේ සතර මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න කඨිනානිසංසය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. තුන්වෙනි කාණේ ඝන භෝජනිය. චාරිකා ගමන් වල වඩින ගොත ස්වාමීන් වහන්සේලාට මේ බෞද්ධ, අබෞද්ධ, සිංහල, අසිංහල ආදී ભેදයක් නැහැ. කොතන හරි පින්දපාතේ ලබා ගන්න උන්වහන්සේ පුළුවන්. හැබැයි මේ අවස්ථාවවලදී සමහර අය දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලාට කැප වචනින් ආරාධනා කරන්න දන්නේ නැහැ. දන්නේ නැති ඇතන් අය කියනවා ස්වාමීනි මගේ බද්දානේට අද වඩින්න ඕනේ. මගේ පිට්ටු දානයක් අද දෙන එකට වඩින්න ඕනේ. මගේ ඉන්දියා ප්‍රදානයක් තියෙන, මගේ පාන් දානය, ආප දානයක්, නූඩස් දානයක් තියෙන වඩින්න ඕනේ කිය. එතකොට දාන වස්තුවේ නම කියලා ආරාධනා කළාම අටපයි. ඒක පිළිගන්න ස්වාමීන් වහන්සේලා අතර නමක් හෝ ඊට වැඩි නම් සීළු දෙනා වහන්සේගේ පිළිගැනීමේදී දුෂ්කතා ප්‍රත්‍යයයි වැළඳීමේදී පිටක් පිටක් ගානේ ආපත්‍ය වෙනවා. එතකොට ඒක බරපතල දෙයක්. ඒ කියන්නේ අකප භෝජනේ හරි ලෝගුලි ලෝගුලි ගිලීමක් කා සමානයි කියලා. නැත්නම් රසවිස ගිලීමක් කා සමානයි කියලා. එතකොට අකප භෝජනේ රසවිස හා සමාන නම් එසේ වස විසේ මේ කඨිනානි සංස මාස පහේදී සිදු වෙන්නේ නැහැ. මේ කඨිනානි සංස මාස පහේදී භික්ෂුන් වහන්සේලා ඒ ආනිසංසයතු ධර්මචාරිකාදී වඩින්දී ඔයදී අකප ආරාධනය කියලා ලැබුණු දාණය අකප වෙන්නේ නැහැ. ඒක අපේ එනවා. ඒකයි ඝන භෝජනේ කියන්නේ. එතකොට ඒ වස විසේ අකප ආහාරයේ සමා මේ නිර්විත වෙන්නේ අමෘතයක් වෙන්නේ වෙන්නේ හේතු යේ කඨිනානි සංස බලය නිසා ඒ දායක පින්න තුනට සසර ගමනේදී කවදාකවත්ම වතවිසය ශරීරගත වන්නේ නැහැ. චරිතයන් දස්ස කරන්නේ නැසි මඳුරු පීඩා වන්නේ නැහැ. වෙනත් වෙනත් උපද්ද්‍රවයන් වන්නේ නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ එපමණක් නෙමෙයි. ඔබල සසර වාසනාතුරු නිවන් දකිනාතුරු නිවනට බාධක වෙන්නේ මේ කෙලස් වතවිසවමාදා ගම සතර මඟඵල නිර්වාණයකින් අමෘතේ වළඳා ගන්නට කඨිනානි සංසේම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු තියෙනවා. හතරෙනි කාරණේ තමයි යාවදත්ත චීවරය. උපසම්පන්න භික්ෂුන් වහන්සේට තියෙනවා විනය ශික්ෂා පද අතුරින් නිස්සග්ගිය ආපත්‍ය ඉහෙන් පළවෙනි එක කඨින චීවර කඨින ශික්ෂා පදයේ කියලා. ඒ කියන්නේ වියතක් කලල රියනක් දිගට දිගට පවා භික්ෂුන් වහන්සේ අදිෂ්ඨාන කරන්නට ඕනේ. නැත්නම් විකල්පණයේ කියන විනය කර්මයේ කරන්නට ඕනේ. ඒ අදිෂ්ඨාන ක්‍රම කීපයක් තියෙනවා. විකල්පණයේ ක්‍රම කීපයක් තියෙනවා. එසේ නැතුව දවස් 10ක් ඒවා අතිරේකව තියාගත්තොත් 11 වෙනි අරුණ ළඟින ගොතම ඒවා නිස්සග්ගයක නැවතකටපත් වෙනවා. පාවිච්චි කළ නොහැකි වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ තමාට වැඩිපුර ලැබෙන සිවුරු අදිෂ්ඨාන නොකර විකල්පනේ නොකර කැමැතිනම් පරිහරණය කරන්න කැමැතිනම් සබා තබන්න පුළුවන් වෙනවා. චන්පත් කොට තබන්න පුළුවන් වෙනවා. ආපත්‍ය වන්නේ මේ මාස පහයිකුත් වෙන තුරු. ඒක විශේෂ ආනිසංසයක්. ඒකනේ භික්ෂුන් වහන්සේට ලොකු පහසු වෙන්නේ මොකද මේ වස්සාන කාලේ චාරිකාවේ වඩිනකොට වස්ස අවසාන වුණ ප්‍රති කාලේ අහු වෙනවා. නාසකේ සිවුරු තෙදෙනවා. සමාද සිවුරු වේල ගන්න බැරි වෙනවා. එම අවස්ථාවල අතිරේක සිවුරක් දරා ගන්න පුළුවන් වෙනවා යමුණු සිවුරු හොදාගෙන වේලා ගන්න තුරු. ඒ වාගේ පහසු වීරණයක් වෙනවා මේ අදිෂ්ඨාන විකල්පනේ නොකර වැඩිපුර සිවුරු තබා ගැනීමේ වරප්‍රසාදේ නිසා. ඒකක් පිටා වැඩගත් ආනිසංසයක් විශ්වයට පහසු වීරණයක්. ඒ නිසා කඨිනී පූජා කරන දායක පින්න තුනට සසර ගමනේදී Tamanta koi tarang vastu sambhara labunath kaagewat irishayakata lakwanne ne. හැබැයි සුළු ලාභයක් බලාගෙන කරන දේෙන් විශාල ලාභයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආමිෂ දේවල් හැටියට. එක යාන වාහනයක් ගන්න ගියාම යාන වාහන 10ක් 12ක් හොදේවල් ලැබෙනවා. ඔය වගේම යම්කිසි ව්‍යාපාරයක් කරන්න ගියෙන් මම මෙච්චර ආදායමක් මේකෙන් බලාපොරොත්තු වෙන කියලා හිතුවාම ඊට වඩා 10000 ගුණෙන් ආදායම වැඩි වෙනවා. ඔය වගේ වැඩි පුරාණ සංසාර වැඩි පුල් සම්පත් ලබන්න හේතු වෙනවා මේ පතරේ ඥානිසස්සි. නමුත් බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ ආමිෂ දේවල් ප්‍රාර්ථනාවක් නෙමෙයි. අපට නිවන් දක්නාතුරු නිවනට උපනිෂ්ඨ වෙන්න පරිද්දෙන් උපනොකන් තැන අපට වැඩි වැඩියෙන් දානම සීන සීනම ලක්ෂණම කෝටිනම ගණන් සංඝයාට දන් දෙන්න. සීල දකින්න භාවනා කරන්න ප්‍රතිපත්ති පුරන්න ලැබෙන්නට ඕනේ. දානමකට දාන දෙන්න හිතුවා නම් සියක් නමකට දෙන්න ලැබෙනවා. එවාගෙම දවස් 10ක් සීල් අරගෙන භාවනා කරන්නේ හිතුවා නම් සිය දවසක් තුන් මාසයක් නමුත් භාවනා කරන්න අවකාශ ලැබෙනවා. එක ධ්‍යානයක් වඩන්න හිතුවා නම් අෂ්ට සමාපත්තියම ලබන්න හැකි වෙනවා. එක අභිඥාවක් ලබන්න හිතුවා නම් අභිඥා පහම ලබන්න හැකි වෙනවා. එක විපස්සනා ඥාන වීථියක් උපදවන්න හිතුවා නම් විපස්සනා ඥාන සියල්ලම උපදවා ගන්න හැකි වෙනවා. සෝවාන් මාර්ගයෙන් එක මාර්ගඵලයක් ලබන්නේ හිතාගෙන භවනා කළා නම් මාර්ගඵල හතරෙනි කාසනේ ලැබෙනවා. ඔය විදිහට බැලුවාම හිතන ප්‍රථමයට වඩා ලෞකිකවද ලෝකෝත්තරද සම්පල් ලබන්නේ මේ සතරේ ඥානිසංසේ උපනිෂදේ වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ සතර ගමනේදී නිවන් දකිනාතුරු හිතන ප්‍රථමයට වඩා උතුම් ලෙස අධික ලෙස අධිකතර ලෙස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරා ගන්නේ ඥාන සමාධි සමාපත්‍ය බල උපදවා ගන්නට විපස්සනා ඥාන වඩන්නට ඉත එසේම සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙත් මඟට අනුව සැප විහරණයෙන් සුවසේ සෙනික වන සතර මග ඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නට හතරෙනි කටිනා නිසංසේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නකෝ. පස්සෙනිකානේ යෝච තත්‍ර චිරුපාදෝ යංකිසේ සෙනසුනක කටින චීවරයක් පූජා කොට භික්ෂුන් වහන්සේලාට කටිනා නිසංස ලැබීගෙන තියෙනවා නම් ඒ කාලයේ තුල ඒ කියන්නේ කටිනා නිසංස මාස පහ තුල යන්තාක් එතන තව තව සංඝික චිවුරු පූජා කරනවා නම් සංඝික දෙයකින් ලැබෙන ආදායමක් වශයෙන් චිවුරු ලැබෙනවා නම් ඒ සියල්ලම කටිනේනි භික්ෂුන් වහන්සේ සතු වෙනවා සංඝික දේ පෞද්ගලික වෙනවා ඒක පුදුම ආයසංශ බලයක් සංඝික දේ කවදාකවත් පෞද්ගලික වෙන්නේ නැනිකන් කටිනා නිසංසයෙන් පෞද්ගලික බාටපත් වෙන ඒ ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් අනිත් ස්වාමීන් වහන්සේලාට සුදුසු පරිද්දෙන් බෙදා හදා දෙන්න පුළුවන් ඒකත් විශේෂ වර ප්‍රසාදයක් කටිනී ඒක ආනිසංශ වාසයෙන් සසර ගමනේදී ආලක මන්දා රාජධානියේ තියෙන සම්පත් රැකෙන්න ඇති තමන්ට ලැබෙන ධනේ ධාන්‍ය අස ඉසුරු සැප සම්පත් යාන වාහන එවැගේම ඉදකඩන් ගෙවල් දොරවල් මාලිගා ඔක්කොම සම්පත් තාම හොඳින් ආරක්ෂා වෙනවා ඒවට රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රිය අමනාපයන්ගෙන් කවදාකවත් හිසාවක් නැහැ ජෝතිෂිකාණන්ගේ සම්පත් වගේ ජෝතිෂිකාණන්ට විශාල සම්පත් සම්භාරයක් ලැබුණා කළ මහා පිණක විපාකී ඒ වගේ එතුමාගේ අකමැත්තෙන් එතුමා නොදැන කිසි කෙනෙකුට නූල් කොටක්වත් පහර ගන්න බැහැ. හැබැයි එතුමාට කැමැති තා පරිත්‍යාග කරන්න පුළුවන්. එතුමාගේ දිව්‍යමය ප්‍රාසාදය ඇති කරගන්නවා අජාසත් රජතුමා. නමුත් රජුරවන්ට බැරි වුණා ඒක පහර ගන්නට ඒක සාධසන්තය කරන්නේ දේවතාවෝ 7000ක් හදාගෙන සිටලා ඒගොල්ලෝ යුද සේනාවක් පවාගෙන රජතුමා ඇතුළු සේනාව පළවා හැරියා. ඒ වගේම දවසේදී සිටුවරිය සිල් සමාදන් වෙලා භාවනා කරමින් බණමින් හිටියේ වේලුවන ආරාම. එතෙන්දී හම්බ වුණා. සිල් විස්තර කිව්වාම එතුමා කිව්වා දේවයන් වහන්සේ මේ මට තියෙන සම්පත් කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මගේ අකමැත්තෙන් නූල් පටක්වත් ගන්නෙ නැහැ. ගන්න බෑ. මේ බලන්න මගේ අතේ තියෙන මුදු 20ක්. මේ වගේ මිනිස්යන් හදාපු මුදු නෙමෙයි කල්පරෝක්ෂේ මුදු. මේ වටිනාකම අනර්ගයි. මගේ අකමැත්තෙන් ගන්න බලන්න කියලා අත දෙක කෙළුවා. බැරි වුණා ගන්න එකක්වත්. පස්සිකවා මේ බලන්න මං දෙන්නේ නැති. පළසක් කෙරළේ ඇඟිලි යටකුරු කරාම සියල්ලම ගැලවිලා වැටුණා. ඔක්කොම රජුරණ තෑගිදීලා කිව්වා දේවයන් වහන්සේ මේ සම්පත් කියන ඒවා බහු සාධාරණයි. දුප්පත් පොහොසත් කාටත් මේවා සාධාරණයි. තමුන් වහන්සේගේ රටේ මේ තියෙන මගේ මාලිගාව ඇතුළු කල්පරුක්ෂ සහිත සම්පත් සියල්ලම මම අදත්තරිනවා තමුන් වහන්සේට අයිති වේවා ඒ වගේම තමුන් වහන්සේගේ රාජ්‍යය මට තියෙන මේ සිටුතනටත් මම තමුන් වහන්සේට ආපසු බාර දෙනවා මම අද පැවිදි වෙනවා කියලා පැවිදි වුණා හැබැයි දවස් හතකින් අද සියල්ලම අන්තර්ධාන වුණා තාක්ෂණික අයිති කරගන්න බැරි වුණා එතුමා දවස් හතකින් පසුව සීළු එකලසුන් නැත ආරියත්යෙන් අමාම අනිවන සාදාගත් ජෝතිය මහරහතන් වහන්සේ මේ වාගේ කටිනානිසංස වාසයෙන් සසර ගමනේදී ලද සම්පත් කිසි කෙනෙකුට පැහැර ගන්න බැරි වෙනවා එපමණක් නෙවෙයි තමන් හිතුව පැතුසේ දාන ආදී කුසල් වලට යොමු කරන්න පුළුවන් වෙනවා ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ සම්පත් නෙමෙයි අපට සසර ගමනේදී හැකිතා කුතුම් ලෙස දාන පාරමිතා සීල පාරමිතා ආදී දස පාරමී පුරා ගන්නට ලැබේවා එවැගේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ධ්‍යාන සමාධි සමාප්‍රඥා අභිඥා බල උපදවා ගන්න ලැබේවා ඒ මේ ධර්මතාවන්ද රජුන්ගෙන් සුරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිස ආදී දේකින් පමණක් නෙමෙයි ක්ලේශ මාර්යාගෙන් ස්කන්ධ මාර්යාගෙන් අභිසාස්කාර මාර්යාගෙන් දිව්‍ය පුත්‍ර මාර්යාගෙන් මච්චු මාර්යාගෙන්වත් බාධාවක් නොවි නිර්වාදෘතෝ අපේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සාන්ත නිවන් සුව ලබන්නේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙන්න මේ තමයි කඨිනානිසංස මාස මේ පහ කියලා සඳහන් වෙන්නේ. ඒ කඨිනානිසංස පහ ආයදා බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණ විනය පිටකේ මහා වග්ග පාළියේ පරිවාර පාළියේ බොහෝම සවිස්තරව දේශනා කරලා තියෙනවා. අත් කතාවල තවත් ඒක සවිස්තරව දක්වනවා. ඒ සම්බන්ධව කටිනේ අවලංගු වෙන හේතු 24ක් තියෙනවා. කඨිනයේ සාර්ථක වෙන හේතු 17ක් තියෙනවා. කඨින සම්පatti 3ක් තියෙනවා, විපatti 3ක් තියෙනවා. මේ ඔක්කොම සංසන්දනය කරලා බලලා ගන්නකොට මේක පුදුම විදිහේ නීතිමය චීවර පූජාවක්. එනිසා අද මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වශයෙන් සිදුවෙන ඒ කඨිනාස්කාර විනී කර්මයේ සඳහා උදේ පාන්දරම පින්නතුම් පැමිණියා. එවාගෙම සංඝ රත්නය එකතු වෙච්ච වෙලාවේ පරිවාර පරිස්කාර සහිත මේ කඨින චීවරේ කඨින වස්ත්‍ර පූජා කළා. දැන් මහා සංඝ රත්නය එක තව ස්වල්ප වෙලාවකින් කඨිනාස්කාර විනී කර්මයේ බාටපත් කරලා එක ස්වාමීන් වහන්සේ නමකට පමුණු වුණ පරවනවා. උනාසේක නිසිතේ සම්පූර්ණ කළාම ගේවාසික වැඩි සිටි උපසම්පන්න ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරවීමෙන් ඒ සිළු දෙනා වහන්සේට මේ මාස පහ ඇතුළතදී මේ පින වරප්‍රසාද පහ ලැබෙන බැවින් පින්තුන්ට අනුමෝදන් වෙන්න පුළුවන් මේ අපේ පූජා කළ කඨින චීවර පූජාව හේතු කොටගෙන සිල්වත් භික්ෂුන් වහන්සේලාට කබන කබන පියවරක් ගානේ චිත්ත සමාධිය වැඩේවා විපස්සනා ඥාන වැඩේවා ධ්‍යාන විඥා මාර්ග ඵල දක්වා දිනුවට අපේ මේ චීවර පූජාව සහිත පින්කම උපකාර වේවා. ඒ කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසෙමින් නිවන් මඟ යගෙන බුදු සසුනේ නොනැසී නොපිරි අඳුරු නොවේ අතුරුදහන් නොවේ අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ දිදුලමින් බබලමින් අපරාජිත විරාජිතව දසදිසාවට සදාම් කෙරෙන විහෙදුවමින් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරයේ අප සැම දෙනාට දෙලව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.